බණ්ඩාරම කිලලේ මෙතන ඇති UNPA පාරම්පරික ඉස්සජාතික පාර්ශ්වික මෙතන ඇති ශ්‍රී ලංකා ජාතික පාර්ශ්වික මෙතන ඇති කොමියුනිස්ට් පක්ෂයේ ගමේ ව්‍යාපාරයේ සම්නිති කුලවි ඕගොල්ලෝගේ තණ්ඩේ කතර ගහන්න තියෙන්නේ ළමයි ඉස්කෝලේ දාගන්න ලියුමක් ගන්නවත් මලගෙදර ඉන්නවත් පොලිසියට අහුණාම කෝලයක් දී ගන්නවත් කාට හරි රස්තාවක් ගන්න ලියුමක් ගන්නවත් නෙමෙයි ලබල ගන්න කාට හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කරුණාකරලා අපේ මහජන සිනේකට දෙන්න ළමයි ඉස්කෝලේ දාගන්න ඕන නම් දාලා දෙන්න පුළුවන් ඒක බෑ කියන්නේ නැහැ තු කියන්නේ නැහැ පුළුවන් කරදිනවනේ අපරාධ නෙමෙයි නේද ඒ අපරාධ නෙමෙයි අපිට අපි කරන්නේ නැති දේවල් තියෙනවා මන්දියෝ වැඩි මම නම් කවදාකවත් කරන්නේ නැහැ කුඩුකාරයෙක් දේරන් අපරාධකාරයෙක් දේරන් ධනිකා මඩමත් කියලා කොට පොලිසියට කියන්නේ යන්න එපා කියලා හොරාරක් තිප්පලක් වඩලනකොට යන්න එපා රාලහන් විකත් කියන්නේ